දිවුලපිටියේ ලීලා ජයතිලක ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රවේදී, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී, රාජකීය පණ්ඩිත, පූජ්‍ය හපුවලානේ සරණංකර මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. දිනක් කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ සිටියේදී සිදුව එක්තරා සිද්ධියක් නිසා බුදුරජාණන් වහන්සේ රජතුමාට ඉතා වටිනා කරුණක් පැහැදිලි කර දුන්සේක. එනම් සංවාසේන කෝ පන මහරජ සීලං වේදි තබ්බං තංචකෝ පන දීගේන අද්දූනා න ච ඉත්තරං. මහරජ, යමෙක් යහපත් අයෙක් ද සිල්වත් අයෙක් දැයි යන්න ඒ පුද්ගලයා දිගු කලක් ආශ්‍රය කිරීමෙන්ම දතයුත්තේය යනු ඒ පැහැදිලි කිරීමයි. මේ බුද්ධාවවාදය අනුව සලකා බැලීමේදී යමෙකු හොඳද නරකද, සිල්වත්ද දුසිල්වත්ද යන්න තීරණය කිරීම විමසිල්ලෙන් කළ යුතු බව පෙනේ. යමෙකුට ධර්ම විනය පිළිබඳ අවබෝධයක් තිබේ නම්, හොඳ නරක ගැන වැටහීමක් ඇත්නම්, මග නොමග පෙනේ නම්, එවන් නුවණැති පුද්ගලයා හට කෙනෙකු පිළිබඳ යම් අවබෝධයක් ඇතිකරගත හැකි වන්නේය. නුවණ මද විවේක බුද්ධියෙන් තොර වූ අයෙකුට කෙනෙකුගේ තරාතිරම මැනගැනීම අතිශයෙන්ම දුෂ්කර කාර්යයක් වන්නේය. ආකාරයෙන්, ඉඟියෙන්, ගමන් බිමනින්, ක්‍රියාකරන අයුරින්, කතා බහින්, ඇසේ මුහුණේ ස්වරූපයෙන් කෙනෙකුගේ අභ්‍යන්තර තත්ත්වය වටහාගත හැක්කේ යැයි භාරතීය පඬුවන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතත් එයද ප්‍රමාණවත් මිනුම් දණ්ඩක් නොවේ වන්නේමයි. මීතිරිගර නිස්සරණ වනය සේනාසනාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය පණ්ඩිත මාතර ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ ගැන මෙහිදී යමක් ලියන්නේ මුලින් සඳහන් කළ බුද්ධාවවාදය මත පිහිටා බව පළමු කොට සඳහන් කරනු කැමැත්තෙමි. ආරණ්‍ය සේනාසනයක භාවනා යෝගීව සිටීමට දිගු කලක සිට මා තුළ පැවති බලවත් කැමැත්ත මාගේ හිතවත් එසේම මා ආචාර්යත්වයෙන් සලකන දූනාගහ පුෂ්පාරාමාධිපති කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද කෙහෙල්ලැල්ලේ අරියවංශ ස්වාමීන් වෙත දැනුම් දුන් විටක උන්වහන්සේ ප්‍රකාශ කළ සිටියේ ඒ සඳහා සුදුසුම ස්ථානය මීත්‍රිගල නිස්සරණ වනසේනාසනය බවයි. ඒ අනුව උන්වහන්සේගේ සහායෙන් කලින් ලබා ගන්නා ලද අවසරය ඇතිව 1985 ජුනි මාසයේ දිනක අපි මීත්‍රිගල නිස්සරණ වනයේ සේනාසනයට ගියෙමු. දුටු මතින්ම මා හදවත ශ්‍රද්ධා භක්තියෙන් කුළුගන්වමින් සමාදරයෙන් අප පිළිගත් අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ මිනිත්තු 10ක 15ක පමණ වේලාවක් අපහා පිළිසඳරෙහි යෙදුනහ. ධර්ම විනය පිළිබඳ කරුණුවලට හා ශාසනික තොරතුරු වලටත් සීමිත වූ ඒ පිළිසඳර මගින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරම්භක සංඝ පීතෘවරයන් වහන්සේලා විසින් භික්ෂු ශාසනයේ පාරිශුද්ධිය හා අභිවර්ධනයත් උදෙසා ක්‍රියා කරන ලද ආකාරය පිළිබඳව මා එතෙක් නොදැන සිටි වැදගත් තොරතුරු රාශියක් දැනගතිමි. එසේම භාවනානු යෝගීව විසීම සඳහා මා තුළ තිබූ කැමැත්ත දෙගුණ තෙගුණ වන අයුරින් උන්වහන්සේ කරුණ ඉදිරිපත් කළහ. ඊළඟ වස්සාන සමය තුළ භාවනා යෝගීව එහි විසීමට අවසරය දී වදාළහ. එදින අපි ආපසු පැමිණියෙමු. දන්වන ලද දිනෙහි එහි ගොස් වස් එළඹියෙමි. අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ විසින් ලබන ලද කමටහන් ඇතිව එහි ගත කළ එම වස් සමය මට කිසි දිනකට අමතක නොවේ. ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකු වශයෙන් උන්වහන්සේගෙන් ප්‍රකට වූ සිල්වත් බව, ගුණවත් බව හා දැනුගත්කම් එසේ එක් පුද්ගලයෙකු තුළ දැකීමේ අවස්ථාවක් ඉන් පෙර මා ලබා තිබුවේ නැත. එසේම මතුවටද එබඳු අවස්ථාවක් උදා වේ යයි මම නොසිතමි. සතර සංවල ශීලයෙහි ප්‍රතිමූර්තියක් බඳු වූ උන්වහන්සේ එමගින් කිසි විටකත් අත්තුක්කංසනයක හෝ පරම් වම්බනයක නොයදුනහ. එහෙත් හැම විටකම මෙත් කුළුණින් යෙදී අවවාද අනුශාසනා මගින් ස්වකීය අන්තේවාසික සද්ද විහාරිකයින්ගේ සිල් පිරිසුදුව ගැන සැලකිලිමත් වූහ. ඒ මාහිමිපාණන් වහන්සේ ඇසුරේ වෙසෙමින් උන්වහන්සේ සමග ත්‍රිපිටක ධර්මාගත ගැඹුරු කරුණු ගැන සාකච්ඡා කිරීමෙන්ද උන්වහන්සේ වෙතින් සමත විදර්ශනාවෙන් වැඩිම පිළිබඳ උපදෙස් ලබා ගැනීමෙන්ද ලද ආභාසය මත මේ ලිපිය සැපේන බව ප්‍රකාශ කරමි. යථාවාදී තථාකාරී යයි අප විසින් වහරණු ලබන වචන දෙකේ හැටියට ජීවිතය හැඩගස්වාගෙන සිටි අප මාහිමිපාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුගපුරුෂයාණන් කෙනෙකි. බුදුරජාණන් වහන්සේ විසින් පහදා දෙන ලද නිබ්බාන ගාමිනී පටිපදා නිවන් දැකීමට පුරාගත යුතු පිළිවෙත මාර්ගයේ ගමන් කරමින් ශීල සමාධි ප්‍රඥාවන් වඩාගත් මහෝත්තමයාණන් කෙනෙකි. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියා ශ්‍රමණ භාවයට පත්වී එයට පටහැනි පිළිවෙත් අනුගමනය කරන සංඝ ගණන් බහුල වර්තමානයේ භික්ෂු සමාජයේ දෙස බලන විට ඇතිවන්නා වූ මහා සංවේගය ටිකක් දුරට හෝ දුරුකර ගැනීමට හැකිවන්නේ මෙවන් උත්තමයන් වහන්සේලා දෙස බැලීමෙන් පමණකි. පරියාප්තිදර වූද ප්‍රතිපත්තිකර වූද ප්‍රතිවේදලාභී වූද උත්තමයන් වහන්සේලාම භික්ෂු ශාසනය බබළුවන්නාහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සමය ළඟා වී තිබියදී උන්වහන්සේ වෙතට පැමිණ සුබද්ද විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඉමස්මින්ච කෝපන සුබද්ද ධම්ම විනයේ භික්ඛු සම්මා විහරෙය්‍යුං අසුඤ්ඤා ලෝකා අරහන්තේහි අස්ස. සුබද්‍රය, මගේ ශාසනයට බැසගත් අය මනාව ඒ මා පෙන්නු මගෙහි ගමන් කරන්නේ නම් ලොව රහතුන්ගෙන් හිස් නොවන්නේය යන බුද්ධ වචනය ගැන හොඳින් සලකා බලා ක්‍රියා කරන වත්මන් සංඝගණ අතරින් මීතිරිගල නිස්සරණ වනසෙනෙහි සෙනසුනෙහි ආධිපත්‍ය දැරූ අතිපූජ්‍ය පණ්ඩිත මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ යුගපුරුෂ යනුවෙන් හඳුන්වා දීමට සුදුස්සෝමය. පෙළ දහම පිළිබඳ සුවිශේෂ දැනුමෙන්ද ඒ දහම පිළිපැදීමෙන්ද පිළිපැදුමෙන් ලත් උත්තරීතර ගුණයන්ගෙන්ද අංග සම්පූර්ණ කරගත යුතු ශ්‍රමණ භාවය එවත් මහණකම පුරාගත් අය අඩුවී ඇති මේ යුගයේ අප මාහිමිපාණන් වැනි අය සේවනය, භජනය, පෛරුපාසනය කරන්නට ලැබීමද ඉමහත් ලාභයක්ම වන්නේය. 1. කායාදී ද්වාත්‍රය හික්මවා ගැනීමෙන් ලත් විනීත භාවය. 2. ත්‍රිපිටකය ධර්මය පිළිබඳ විශාරද භාවය. 3. පිළිවෙත් පිරීමේ අභිරුචිය. 4. ඉෂ්ඨානිෂ්ඨ සංකල්පයන්හි මධ්‍යස්ථ භාවය. 5. කාරුණිකත්වය. 6. යථා ලාභ සන්තෝෂය. 7. අල්පේච්ඡතාව. 8. සසර බිය ගැඹුරින් හිතීම. 9. ඒ බියෙන් මිදීම සඳහා පිළිපැදිය යුතු මගට පිවිසීම. 10. අතවැසි පැවිදි ගිහි දෙපස කෙරේ සානුකම්පී භාවය. 11. සැහැල්ලු ජීවිතය ආදිය උන්වහන්සේ තුළ පැවති දහසකුත් එකක් ගුණාංග අතර විශේෂයෙන් කැපී පෙනෙන ඒවාය. බහුස්සුතං ධම්මදරං සප්පඤ්ඤං බුද්ධ ශාවකං නෙක්ඛං ජමෙක්ක නාදසේව කෝතං නින්දිතු මාරහති දේවාපි නං පසංසන්ති බ්‍රහ්මුණාපි පසංසිතෝ. මාහිමි දිනපොතෙන් පැරණි ස්වාමීන් වහන්සේලාගේ තත්වය අධ්‍යාත්මය ඉතා පිරිසිදුය. කාමවස්තුහු හිතවත්හු ඥාතිහු යසස උන්වහන්සේලාට පලිබෝධය. එහින් නිතරම සිත තථාගත දේශිත ධර්මයකටම යොදාගෙන විසීම උන්වහන්සේලාගේ සිරිත විය. එකතු වූ අවස්ථාවේදීද ධර්ම කතාවක් ගැනීම නිරායාසයෙන්ම සිදුවන්නකි. 1978 6 වෙනි මාසයේ 11 දිනෙන් ශාමෝපාලි වනවාස නිකායේ හිටපු ලේකකාධිකාරී පිටිගල සුද්දැල්ලෑව ආරණ්‍ය යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක ශාස්ත්‍රවේදී පූජ්‍ය බද්දේගම බුද්ධසාර මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. ජීවත්ව සිටියදී ස්වකීය නාමය ප්‍රසිද්ධ කරගන්නට ඇතැම්හු උත්සාහ දරති. ඇතමෙක් අප්‍රසිද්ධව ජීවත්වන්නට යත්න දරති. ජීවත්ව සිටියදී නම ප්‍රසිද්ධ කරගන්නට උත්සාහ කළ බොහෝ දෙනාගේ නාමය මියගිය පසු කාලයේ වැලිතලාවෙන් වැසී යයි. අප්‍රසිද්ධව ජීවත් වෙමින් රටට, දයට, සමයට අවංක සේවයක් කළ උතුමන්ගේ නාමය මියගිය පසු ජීවත් වෙන්නට පටන් ගනී. අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ නාමයත් එබඳුය. ගල්දුව යෝගාශ්‍රමයට ඇතුළු වන තැන ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වෙනුවෙන් ස්මාරකයක්, සමරුසෑයක් ඉදිකර ඇත. මීතරගල නිස්සරණ වනයේ වැඩසිටි ඥානාරාම මාහිමිපාණෝ අද ගල්දුව යෝගාශ්‍රමයේද වැඩ සිටිති. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට අයත් සෑම සෙනසුනක්මත් උන්වහන්සේගෙන් කමටහන් ලබා බණ භාවනා පුරුදු කරගත් සැදැහැවතුන්ගේ නිවෙස්වලත් නාහිමිරුව දක්නට ඇත. බැතිමත් සිසු දරු පිරිස නාහිමිරුව ඉදිරියේ දිනපතා දනින් වැටී වඳිති. මල් තබා ගරු බුහුමන් කරති. අනාගතයේ සම්මා සම්බෝධිය ලබත්වාය පතති. මෙවන් ගෞරවයකට ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් පාත්‍ර වූයේ කවර හේතුවක් නිසාද? ප්‍රධානම හේතුව ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුප්පාදක අතිපූජ්‍ය කඩවද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ උදාර ශාසන සේවයට උපස්තම්භක වීමයි සිතමි. අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිල්වත්, උගත්, ගුණගරුක බුද්ධ පුත්‍රයාණන් කෙනෙකි. ආදර්ශ පූර්ණ චරිතයකින් හැබි සංඝ පීතෘවරයෙකි. තමන් කමටහන් වඩා අනුන්ටත් කමටහන් දුන් අග්‍රගණ්‍ය කර්මස්ථානාචාර්යවරයෙකි. ගැඹුරු බණ සරල සුගම සිංහලෙන් දේශනා කළ වියත් ධර්මදේශකයාණන් කෙනෙකි. සියගණනක් පැවිදි සිසු පිරිසකගේ උපාධ්‍යවරයෙකි. 20 වැනි සියවසේ ලක්බුදු සසුන බැබළ වූ දුත්තුත ගුණධාරී වනවාසී අතිශ්‍රේෂ්ඨ යෝගාවචර මාහිමි නමකි. මම මේ ශ්‍රේෂ්ඨ මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට ගරු කරමි, පින් පවරමි, පැතූ බෝධියකට අනුව නිවන්සුව අත්වේවායි පතමි. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. මාහිමි දිනපොතෙන්. සසර දුක වැසී ඇත්තේ මෙනෙහි නොකිරීම හේතු කොටගෙනය. නොනවත්වා එය මෙනෙහි කරන්නාට පුදුම ලෙසට එය පෙනෙන්නට පටන් ගනී. 1963 මාර්තු 27 දිනෙන්. සුදුස්සා ළඟට තනතුරු, උසස්කම්, සැප, සිරි, සෞභාග්‍යාදිය පැමිණේ. එහෙයින් සැපේ සොයා ඒ පස්සේ දිවීම නොව සැපේ අත්හැර සුදුස්සා වීමට වෙරවඩනු. 1962 හත්වන මස 19 දිනෙන්. ගාල්ලේ විජයානන්ද පිරිවෙන් විහාරාධිපති, ශ්‍රාස්ථපති, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී පූජ්‍ය බේරතුඩුවේ ඥානවිසුද්ධි මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. ආනන්ද හිමියන් දිනක් බුදුරදුන් ඉදිරියේ, ස්වාමීනී, මෙම සසුනේ අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ නොවේදයි අසූ කල, සකල මේවහි ආනන්ද බ්‍රහ්මචරියන් යදිදං කල්යාණ මිත්තතා යනුවෙන් බ්‍රහ්මචරියක වූ මෙම සසුන අඩක් නොව සම්පූර්ණයෙන් පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩයයි උන්වහන්සේ වදාළසේක. මෙම ධර්ම කරුණ විවිධාකාරෙන් විග්‍රහව ත්‍රිපිටකයේ ධර්මයේ නොඑක් තැන්වල දක්නට ලැබේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය විජ්ජා විමුක්තිය හෙවත් නිවන දක්වාම හේතු ප්‍රත්‍ය වශයෙන් බලපාන ආකාරය අංගුත්තර නිකායේ දසක නිපාතයේ පැහැදිලි කර ඇත. මෙම ධර්මකාරණය මා මෙහි දැක්වූයේ මීතිරිගල නිස්සරණ වනයේ සේනාසනයේ අධිපතිව වැඩවිසූ මහෝපාද්‍ය දුරන්දර අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමියන් වහන්සේ ඇසුරෙහි මා මීතිරිගල නිස්සරණ වන සෙනසුනේ 1980 වර්ෂයේ වස්තුන් මාසයේ ගත කිරීමෙන් ටික කලක් හෝ උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් මා ලැබූ සහනය සිහිපත් කිරීමක් වශයෙන්ය. එම වස් කාලයෙහි ගත කරන්නට අවස්ථාව මා උදා කරගත්තේ අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලැබීමේ බලවත් ආසාවක්, උන්වහන්සේ දැකගන්නට ලැබුණු පළමු දිනේම සිට මාතුල ඇති වී තිබුණු නිසායි. මාහිමිපාණන් වහන්සේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් කල්යාණ මිත්‍රයාණන් කෙනෙකි. උන්වහන්සේගේ හැම ඉරියව්වක්ම හැම ඕදනක්ම සසුන් පැවැත්මටය. අන්තේවාසික සද්ද විහාරික ඇත්තන් ධර්මයේ පිහිටුවීමටය. කිසිදු නිස්සාර කතාවක් කිසි විටක නොකරන සේක. ඇතැම් විට කමටහන් ලැබගන්නට පැමිණෙන ඇත්තන් උනන්දු කරවන අන්දමේ අහිංසක කුඩා විහිළුවකින් ඔවුන් සතුටු කරවන්නේද නිසිමග උකටලී නොවී යාමටය. අවට පරිසරය තුළින් යම් යම් සිද්ධීන් ඇසුරෙන් දක්වන ජීවිත දර්ශනය ඉතාම හරවත්ය. උන්වහන්සේ කමටහන් දෙන දිනක කී පුංචි කතාවක් මෙසේය. ලේන් මවක් කෝටු කෑලි කීපයක් කටින්ගෙන කණුවක් දිගේ ගොස් වහලයට නැගෙන අයුරු මා බලා සිටියා. කෝටු කෑලිත් අරගෙන වහලට නැගෙන්නට ඇයට බැරි වුණා. හත්තට වතාවක්ම උත්සාහ කළත් බැරිව කෝටු කෑලි බිම වැටුණා. ඒ වුණත් ඇය උත්සාහය අත්හැරියේ නෑ. අන්තිමේදී ඇයට කෝටු කෑලි අරගෙන වහලට නැගන්න පුළුවන් වුණා. මේ වගේ දේවල් අපේ ජීවිතවලට හොඳ ආදර්ශ. භාවනාවට හිත නොනැමී කමටහන වෙනස්ව ගියා යයි අතහරින්න මන්දෝත්සාහී වන්න හොඳ නෑ. ලේන් මවකුත් දහදොළොස් වතාවක්ම හෝ උත්සාහ අරගෙන තමන්ගේ අදහස ඉටු කරගත්ත නම් අපිට බැරියයි. අර ලේන් මවට වඩා අප දුර්වල වෙන්න හොඳ නෑ. මෙවැනි ඕදාන ජීවිතයේ කිසි දිනක අමතක නොවන සුළුය. උන්වහන්සේගේ සතුරු සාමීචි කතාව ඉතාම ප්‍රියශීලීය. එවැනි කතාභාගයෙන් පසු ආපසු යන්නන් තුළ යමක් කමක් ඉගෙන ගත්තාය යන මහත් ප්‍රබෝධයක් ඇතිවනු ඒකාන්තය. දිනක් විදේශ ධර්මදූත කටයුතු ගැන කරන කතාබහකදී උන්වහන්සේ ප්‍රකාශ කළ කරුණක් මගේ මතකයේ රැඳී ඇත. විදේශවල මිනිසුන්ට ධර්මය ඉතාම අවශ්‍ය වී තිබෙන කාලයක් මේ. ඔවුන් ධර්මය දැනගැනීමට මහත් ආශාවකිනුයි සිටින්නේ. අපේ වැඩි දෙනා ධර්මදූත සේවයට යතත් ඒ විදේශිකයන්ගේ අවශ්‍යතා ඉටු කරන්න අවශ්‍ය දේ අපේ පැත්තේ අපේ ඇත්තන් තුළ නෑ. තමා තුළ නැති දෙයක් දෙන්නේ කොහොමද? මෙතනයි ගැටලුව තියෙන්නේ. මේ ආකාරයෙන් වැරද්ද ඇතිසැටියෙන් දකිනා කතා කොතෙකුත් උන්වහන්සේගෙන් අසන්නට ලැබෙයි. ප්‍රශ්නයක් දෙස උන්වහන්සේ බලන්නේ ඉතාමත් නිවැරදි ආකාරයටයි. මාහිමිපාණන් වහන්සේ පිළිබඳ මාදුටු ආකාරය ගැන අපමණ තොරතුරු කියන්ට ඇතත් තවත් එක් කරුණක් ගැන පමණක් සඳහන් කරමින් ලිපිය කෙටි කරන්නට අදහස් කරමි. විවිධ තරාතිරමේ ඇත්තන් මාහිමිපාණන් පිළිබඳ කතාබහ කරනු මට අසන්නට ලැබී ඇත. උගත් තෙරණමක් උන්වහන්සේ පිළිබඳ මෙසේ පැවසීය. ලොව අද සිටින ශ්‍රේෂ්ඨතම උතුමන් අතර මුල්ම සංඛ්‍යාවට ගැනෙන උතුමෙකි මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නොයසේ නම් පළමු අංකයටම සැලකිය හැකි උදාර උතුමෙකි. අතීතයේ වැඩවිසු ශ්‍රේෂ්ඨ සංඝපීතෘවරයන් වහන්සේලා අපේ සිහියට නංවමින් 91 වසක් ආයු වළඳා නිවර්දි සසුන් පිළිවෙත ආදර්ශයෙන්ම පෙන්වා වදාළ මාහිමිපාණන් වහන්සේ අමාමහා නිවනින් සැනසුම ලබත්වා. දුල්ලබෝ සප්පුරිසං සංසේවා. මාහිමි දිනපොතෙන්. ආනාපාන මනසිකාරයේදී ඒ වායුව මැනවින් දැනේ නම් තව තවත් දුරට එහිම සිත බැඳ තබා ගත යුතුය. වේලාවක පුරා පැතිරෙමින්ද වේලාවකට යන්තමින්ද වැටෙහි දැනෙයි. මෙබඳු අවස්ථාවේ සබ්බකාය පටිසංවේදී විය යුතුය. සතිය බලයෙන් පවත්වා ගත යුතුය. කැඩී කැඩී පවතිනු දැනෙයි. අතරක් නැතිව දැනෙයි. පිටතට සිත දුවන්නේ නැතිව පවතී. මුළු සිරුර එකම වායුගෝලයක් සේ දැනෙයි. ආනාපාන චතුර්ථ ධානයේ උපදවා ගැනීමට බලවත් උත්සාහයක් කළ මනාය. උත්සාහය වැඩූ පමණින්ම සඵල නොවේ. එය කඩ නොකොට අතරින් වැටෙන්නටද නොදී වැඩිය යුතුය. ඉර්ධිපාද තත්වයට පැමිණීමෙන් පසු ලෙහෙසියෙන් ධාන ලැබෙනු ඇත. මේ අතර උත්සාහගෙන බොහෝ දෙනා වැඩ නවත්වන්නාහ. භාවනාව කොතරම් කළත් මේ කාලයේ හරියන්නේ නැත යන දෘෂ්ටි ගණිති. 1982 අප්‍රේල් 6 වන දිනෙන් මාහිමි දිනපොතෙන් විදර්ශනා භාවනා අනුන්ට කියා දෙන්නට යන්නා තුළ පිහිටිය යුතු ගුණාංගයන් ඔහු දන්නේ නැත්නම් නොදැන එයට බසී නම් හෙතම මෝඩයකි නැත්නම් වංචනකයකි. පිරිස්තු නෛර්යානික තථාගත ධර්මය තමාගේ ලාභයක් සඳහා යොදවාගීම බරපතල පාපයකි. මෙබඳු දේට නැමී යන්නෝද බොහෝ වෙති. එහෙත් කාලිකය. 1978 මැයි 2 වන දිනෙන් සීල විසුද්ධිය සම්පූර්ණ වූවකුට එයින් මදයක් පහළ වෙයි. ඔහු විසින් තම ශීලයෙන් සතුරු වෙමින් කරුණාව මෛත්‍රිය ගැන සිතිය යුතුය. අප්පිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා, අසංසග්ගතා තමා තුළ වැඩේද, සමාධිය තමා තුළ තිබේද, විදර්ශනා නුවණ තමා තුළ පහළ වී තිබේද යයි කියා මෙනෙහි කළ යුතුය. ඒ ගුණ තමා තුළ නැත්නම් ශීලය අසම්පූර්ණ බව සැලකිය යුතුය. 1968 හයවන මස 15 දිනෙන් පැතුමක්. ඉමේහි පුඤ්ඤං කම්මේහි ဒුතියේ අත්ථ සම්භවේ ජාතස්සරණ ඥානෝච ති හේතු පටිසන්ධිකෝ හුත්වා තෙබූමකේ සබ්බේ අභි භවිත්වා සතේජසා සාසනං බුද්ධං සෙට්ටස්ස පග්ගන්නේය්‍ය මතන්දිතෝ. මේ පින්කම් හේතු කොටගෙන දෙවන ආත්ම භාවයේහි ජාති ස්මරණ ඥානයේද ත්‍රි හේතුක ප්‍රතිසන්දියද ඇත්තෙක්ව තුන්ලව සියලු සත්වයන් ස්වකීය ගුණ ඥාන තේජසින් අභිභවනය කොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ශාසනය විඩා නොබලා නගා සිටුවෙම්වා. මෙම භාවය සංස්කාරක විසින් යෙදුවකි. 1971 දිනපුතෙන් ඉංගිරියේ මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය අම්පිටියේ මංගල මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. සීලං දස්සන සම්පන්නං ධම්මට්ටං සච්චවාදීනං අත්තනෝ කම්ම කුබ්බානං තං ජනෝ කුරුතේ පියං. පියවග්ග ධම්මපද 2217 ගාථාව. සපිරුණු සිල් හා නුවණ ඇත්තා වූ ධර්මෙහි පිහිටියා වූ සත්‍ය කියන්නා වූ අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා ශික්ෂාවන්හි යෙදුණු භික්ෂුවට ජනතෙමේ ප්‍රිය කලයි. දක්ෂ මූර්ති ශිල්පයෙකු ගලින් සිමෙන්තියෙන් මැටියෙන් රණින් කිරිඟනු ගරුඩෙන් අනා වනා මොලොක් කොට ලස්සන ප්‍රතිමාවක් නිර්මාණය කොට දකින අයගේ මනදොල සපුරාලන්නාක් මෙන් තථාගත බුදුරජාණන් වහන්සේ මිනිස් දුර්වලකම් වලින් පිරුණු ස්ත්‍රී පුරුෂයන් අපමණ පිරිසකගේ කටෝර රළු පරළු ජීවිත කරුණාව මෛත්‍රිය අවිහිංසාව පරෝපකාරය නැමැති සිසිල් දිය දහරින් තෙමා ධර්ම විනය නැමැති මැටියෙන් අනා මුදුමලොක් කොට හැඩගන්වා පනගන්වා උතුම් ගුණ පින්ඩයන් ගුණ මූර්තීන් බවට පත් කළසේක. උන්වහන්සේගේ උතුම් අවවාද පිළිගත් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ධර්ම විනය පිළිපදිමින් හිත කය වචනය සංසුන් කරගෙන හොඳ දෙයක් සිතමින් හොඳ දෙයක් කරමින් හොඳ දෙයක් කියමින් නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිවන පරිදි පැහැදුණු අයගේ පැහැදීම වැඩි දියුණු වන පරිදි ශාන්ත සංවර ඉරියව්වෙන් දකින අයගේ නැත්සිත තමන් වෙත ඇදගත්හ. කරුණාව මෛත්‍රිය අවිහිංසාව ඉවසීම නිහතමානී බව චාම්කම ලදදෙන් සතුටුවීම වැනි මිනිස් සන්තානයක උපදවා ගන්නට පිළිවන් ගුණධර්ම තුළින් හිංසාව වෛරය ක්‍රෝධය පලිගැනීම වැනි දුර්ගණ මිනිස් සන්තානයෙන් පළවා හරමින් ආදර්ශවත් ගුණවත් වූහ. ගත වූ වර්ෂ 2500ක තුළ තථාගත ලෝතුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ඒ උතුම් ධර්ම විනය උපයෝගී කරගෙන ශ්‍රේෂ්ඨ චරිත නිර්මාණය කරගත් උතුමන්ගේ ගණන සැරියුත් මහමුගලන් මහකසුප් අනුරුද්ධ ආනන්ද රාහුල ආදී ශ්‍රාවකයන්ද මහා ප්‍රජාපති ගෝතමී කේමා උප්පලවන්නා යසෝදරා ආදී ශ්‍රාවිකාවන්ද තුළ පැවති උතුම් මිනිස් ගුණ මහපුදුමයි. ඒ උතුම් රහතන් වහන්සේ අනුව යමින් සුසිල්වත් ගුණසම්පන්න ජීවිතයක් ගත කරමින් ඒ උතුම් භික්ෂු සම්ප්‍රදාය අකුරට පිළිපැද්ද උතුමෙකි අපවත් වී වදාළ සම්බුදු සසුන ආලෝකවත් කළ මිනිරැස් දහරක් වන් වූද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය හා මීතරගල නිස්සරණ වනයේ සෙනසුනේහි ප්‍රධාන කර්මස්ථානාචාර්ය වූද අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ. මේ රටේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු සිට අශෝක වීරරත්න මහත්මාණන්ගේ මූලිකත්වයෙන් මහමූකලානක් යෝගී රජධානක් බවට පරිවර්තනය කරමින් මීතිරිගල නිස්සරණ වන සෙනසුන ආරම්භ කළේ 1967 වසරේදීය. ඒ ආරම්භක පින්කමට දිවයින පුරා පැතිර පවත්නා වන සෙනසුන කීපයකින් සිව් පිරිසිදු සීලයෙන් හා දුතගුණයෙන් ශෝභමාන වූ මහතෙරපාණන් වහන්සේලා පිරිසක් වැඩම කළහ. අපවත් වී වදාළ මාගේ ගුරු දෙවි පියාණන් වහන්සේ වූ පූජ්‍ය රංවල සද්ධාතිස්ස මාහිමිපාණන් වහන්සේ සමගින් මටත් ඒ පුණ්‍ය භූමියට එදා වැඩම කරන්නට වාසනාව ලැබුණි. ඒ උතුම් මහෝත්තම සංඝ පිරිස අතුරින් උත්තුංග දේහධාරී වූ කැපපඬු වලින් කසට වූ තුන් සිවුරෙන් කයවසාගෙන පාත්‍රය කරයෙල්ලාගෙන ගොටුවත්ත සුරතෙහි රඳවාගෙන රහතන් වහන්සේ සිහිගන්වමින් ශාන්තව වැඩම කරන උතුමන් වහන්සේ නමක් පියගැට පෙළ පසු කරන විට අර වඩින්නේ මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින් වහන්සේ යයි කෙනෙකු කියනවා ඇසිනි. අතිපූජ්‍ය මහෝපාද හිමිපාණන් වහන්සේ මාදුටු පළම වතාවයි. ඉන් පසුවත් අවස්ථා දෙකකදී ඒ මාහිමිපාණන් වහන්සේ දකින්න වඳින්න ධර්ම සාකච්ඡා කරන්න අවස්ථා ලැබුණි. මුදු මොලක් බව, කාරුණික බව, චාම් සැහැල්ලු පැවැත්ම, තැන්පත් බව, තේජස් බව, භාවිත සන්තානයක් හා මහා පුණ්‍ය ශක්තියක් ඇති බව ආදී ගුණයන්ගෙන් සපිරි වැඩසිටි මාහිමිපාණන් වහන්සේ දෙවරක් වරක් දුටු පමණින් ගිහි පැවිදි බොහෝ දෙනෙක් මාහිමිපාණන් වහන්සේ පිළිබඳව ගෞරව සම්ප්‍රයුක්ත සෙනෙහසක් ඇති කරගත්හ. නිතර හුදකලා විවේකී යෝගී දිවිපෙවෙත අගය කළ මාහිමිපාණන් වහන්සේ ඒ තුළින් උපදවාගත් උසස් මානසික සැනසිල්ල තමන් වහන්සේගේ සමීපයට පැමිණෙන දේශීය විදේශීය ගිහි පැවිදි සත්පුරුෂයන්ට බෙදා දෙමින් කළේ උසස් ශාසනික සංග්‍රහයකි. වසර 25ක් මුළුල්ලේ නිස්සරණ වනයේ වැඩ සිටිමින් සිදු කළ ඒ උදාර සසුන් මෙහෙවර ප්‍රණීතය අතිශය ප්‍රශංසා කොට යුතුය. වයසට යන්න යන්න කයේ දුර්වලකම් තිබුණත් චිත්ත ශක්තිය අඩුවක් වූයේ නැත. හිමිදර පාන්දර අවදිවීම, තුන්වේලේ තෙරුවන් වන්දනා කිරීම, පිණ්ඩපාතයේ වඩින්නට අපහසුවත් ඒ පිළිමදව මෙනෙහි කිරීම, වතපිරිත කියා ගැනීම, ඇවත් දෙසා ගැනීම, පාමොක් දේශනා කිරීම ආදිය කිසිවක් අඩු කළේ නැත. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ සමග කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වී යෝගාශ්‍රම සංස්ථාවෙහි ප්‍රධානාචාර්ය ධූරයෙහි වැඩවෙසමින් මහණ උපසම්පදා වැනි අති උතුම් ශාසනික කටයුතුවලදී තේරාසනයේ හොබවමින් අප මාහිමිපාණන් වහන්සේ සිදු කළේ උතුම් ශාසනික සංග්‍රහයකි. පිරීගෙන යන ප්‍රතිපත්ති ශාසනයේ නගා සිටුවීමේ කටයුත්තට අතීත දෙමින් හා යෝගාශ්‍රමික සිසුදරු පිරිසෙහි ප්‍රතිපත්තියෙහි යොදවමින් උන්වහන්සේ ප්‍රතිපත්ති ශාසනය බබළුවන්නට වූහ. සැමවිටම අප මාහිමිපාණන් වහන්සේ අවවාද අනුශාසනාවෙන් මෙන්ම ආදර්ශයෙන්ද සිසු දරුවන් හික්ම වූහ. මෙසේ ගැඹුරු ගුණයෙන් නුවණින් හා සිල්වත්කම් අගතන්පත් අතිපූජ්‍ය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේට උතුම් සම්මා සම්බෝධි ඥානයම හිමි වේවා. මාහිමි දිනපොතෙන් නරක මිනිහා නරකයයි අයින් කිරීමට වඩා ඔහු හදා ගැනීමට මහන්සි ගැනීම හොඳයි. එහෙත් ඔහුගෙන් බේරී එය කිරීම පහසු නැත. පාරමී ධර්මයන් පුරා ගැනීමට මෙහි යෙදීම මැනවි. 1981 ජනවාරි 17 දින සවස භාවනා පොත ගැන සාකච්ඡා කළා. දැන් එය බොහෝ දුරට පිළිවෙල වූ තිබේ. තවත් සකස් විය යුතු සේපෙනේ. පොතක් සකස් කිරීම අපහසු වැඩකැයි බොහෝ ලේඛකයෝ කියති. එහි යෙදෙනතුරු එහි නියම දුෂ්කරතාව දැනෙන්නේ නැත. 1978 මැයි මාස 8 දිනෙන් සමාජයෙන් වෙන්ව විසීම යෝගාවචර ස්වභාවය විය යුතුය. එහෙත් එබඳු තත්ත්වයක් රැකගෙන පවත්වා ගැනීම දුෂ්කර වී තිබේ. සමාජයෙන් සම්පූර්ණ ඈත්වීමක් සලසාගතෙන් නොහැකි වන්නෙහිනි. සුළුවෙන් හෝ සමාජය හා සහයෝගය පලිබෝධකාරය. සමාජයේ වැඩි කොටස ආත්මාර්ථකාමීහුය, නුවණ මද අයය. එබඳු සමාජයකින් පිරිසිදු ගති පැවතුම් බලාපොරොත්තු වීමද නුවණට හුරු නොවනු ඇත. 1982 ජනවාරි 2 දින සසුන් කෙද සරු කිරීමේ ප්‍රතිඥාව අනුව සසුනට බැසගත් ඇතැම් දුබල පුගුලන් එය වනසා දැමීමට මහන්සි ගන්නා සැටි පෙනෙයි. හරි දැක්මක් නැති හේිනයි සිතමි. බුදු සසුනේ දුලබ්බ බව හා සසුන් පිළිවෙතට බැස ගැනීමේ දුෂ්කරතාවක් තේරුම් ගැනීම ඔවුන් විසින් කළමනා මූලික වැඩය බව තේරුම් කර දිය යුතුව තිබුණේය. එහෙත් එය තමා විසින් සැලකූ සැටියක් හෝ අනුන්ගෙන් උගත් සැටියක් නොපෙනෙයි. මොවුන් යන මග කවරේදැයි මොවුහු දනිතී නොසිතමි. 1978 8 මස 19 දිනෙන් මහනුවර බෝවල වත්තේ වජිරාරාම ආරණ්‍යවාසී පූජ්‍ය කටුගස්තුත සනාත විහාරී ස්ථවිරයන් වහන්සේ විසිනි. යම් භික්ෂූන් වහන්සේ කෙනෙක් ව්‍යක්ත නම්, විනීත නම්, විශාරද නම්, බහුශ්‍රුත නම්, ධර්මදරණං, ධර්මානුධම්ම ප්‍රතිපන්න නම්, බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් උන්වහන්සේ සසුනත් සඟපේසත් හොබවන මහාර්ග වූ භික්‍ෂු රත්නයකි. යම් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් ප්‍රාතිමෝක්ෂ ආදී සංවර සීලයෙන් සුශීල වූවාහු, ඉන්ද්‍රිය පරිග්‍රහණයෙහි සුසංයත වූවාහුද, ගුණවත්ව ආත්මලාභයක් නොසලකා වෙතර පැමිණෙනවුන්ගේෙන් ගුණසාරය ගත්තාහුද, ඒ ගුණසාරය වැඩිදියුණු කිරීම සඳහාම මෙහෙයවන්නාහුද, උන්වහන්සේ වූ කලි සැදැහැවතුන් නැමැති බමරුන් ගුණ මකරන්දය සොයා ඇදෙන සුල්ල වූ මනාව පිපුණු පුෂ්පයකි. යම් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් කරල් බරින් නැමුණු රන් ගොයමක්සේෙන් ගුණබරින් නැමීගියෙන් නිහතමාන ස්වභාවයට ලංවූවාහුද, අප්පිච්ච සන්තුට්ටි සුබරතාදී ගුණ ශ්‍රමණ අලංකාරයන්ගෙන් අලංකෘත වූද, කිසිවිටකත් එයින් දැපී නොගත්තාහුද, කුඩා දරුවෙකු මෙන් යටහත් පැවැත්මෙන් සනාත වූවාහුද, උන්වහන්සේ වූ කලි භික්‍ෂු ප්‍රියශීලිත්වයේ ප්‍රතිමූර්තියකි. යම් භික්‍ෂූන් වහන්සේ කෙනෙක් විවේකාරාමව විවේක නිශ්‍රිතව විවේකයෙහි ඇලුණු සන්තිකාචරයනට අවසි ගුරූපදේශ සපයාදීමෙන් කලන මිතුරු වූවාහුද, වෙතට පත් ධර්මාභිලාෂීන් විසින් අසන ලද ප්‍රශ්න නිරාකරණය කරගැනීමෙහි දයානුකම්පීව ඉවසීමෙන් සාවධාන වූවාහුද, එවැනි විමසීම් තුටු සිතින් අගය කළාහුද, සිය සෙවනට පත් සිසුනට මතු නොව එම සෙවනේ සිසිල ලැබුණු වස් පැමිණ ගිහි පැවිද්දනටද ආමිෂයනුත් ධර්මයනුත් පටිසන්තරණය කළාහුද, උන්වහන්සේ වූ කලි නයනාභිරාම වූ ආදර්ශවත් සංඝ නේතෘවරයෙකි. එබඳු ශ්‍රේෂ්ඨ මාහඟි පවිදි උතුමාණන් කෙනෙකු මීත්‍රගල නිස්සරණ වනසෙනෙස්විදේ මම දිටිමි. මදක් ඇසුරු කිරීමේ පිනත් ලදුවෙමි. උන්වහන්සේ වූ කලි අන් කෙනෙකුන් නොව නිස්සරණ වනසෙනසුනෙහි ප්‍රධාන කර්මස්ථානාචාර්ය වැඩවිසු අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාධි මාහිමිපාණන් වහන්සේය. සසර සැරිසරණතුරු එබඳු මහරු කලන මිතුරු මාහිමියන් වහන්සේලාගේ සිසිල සෙවන ඇසුර මට ලැබේවා. උන්වහන්සේට නිවන් සුව වේවා. මාහිමි දිනපොතෙන් තමන්ගේ වැරදි සියයක් අමතක කර හොඳ හරිගිය එකක් මතු කරගෙන දහස්වර කියා පාන ඇතැම් පුද්ගලයන්ගේ ආත්ම වර්ණනා දෙස විමසුම් නුවණ යොදන්න. ඉක්මන්කම හේතුවෙන් සියගණන් පාඩුවිඳ වැඩවරද්දාගත් පුද්ගලයන් දෙස බලා අනුකම්පාසිත උපදවා ගන්න පුරුදු වෙන්න. අන්හොඳ වැඩට බාධා නොවේ නම් 101 වන වාරයේත් ඔවුන්ට උදව් දෙන්න. කලින් සිදු වූ වැරදීම ඉදිරිපත් කොට ඔහුට දොස් නගන්න නොයනු, හිත තලන්නට නොයනු, යම් කිසි විදියකින් ඔහුට 102 වන වාරයේදී හෝ හැදෙන්නට ඉඩ තිබේ. කරුණාව දුකේදී පිහිටවීමයි, නැත්නම් කරුණාව නියම කරුණාවක් නැත්නම් කරුණාව නියම කරුණාව සමාජයෙන් අතුරුදහන් ව යනු ඇත. ඉවසීම ගැනද ඔබේ මෛත්‍රිය ගැනද මෙසේ සිතන්න. වැඩිහිටියන්ගෙන් ලැබෙන සුළු දෙයද පූජ්‍ය දෙයක් ලෙස සලකන්න. 1982 පෙබරවාරි 22 දිනෙන් දීවෙල මැල්ලගල යෝගාරාමාධිපති පූජ්‍ය කෙහෙල් පන්නල ශ්‍රී සුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. මාගේ මහෝපාදයන් වහන්සේ වූ අස්මඩල්ලේ ගරු රතනපාල හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් අතරමං වූ මට මහා පිහිටක් ලැබිනි. එනම් 1957 7 වන මාස 10 වන දිනෙහි අතිපූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මහෝපාද්‍ය මහහිමිපාණන් වහන්සේ මැල්ලගල යෝගාශ්‍රමයේ වස් විසීමට වැඩමවීමයි. වස් පවාරණයෙන් පසුවද වසර කීපයක් මෙහි නේවාසිකව වැඩ සිටීම ගරු උපාධ්‍යයන් වහන්සේ අපවත් වීමෙන් දැනී ගිය අඳුර මකාලීමට මහත් ඇවසිල්ලක් විය, අස්වැසිල්ලක් විය. නේවාසිකව වැඩ සිටි කෙටි වසර කීපය තුළ සිසු පිරිසට ධර්ම විනය උගන්වීමෙන්ද, ප්‍රදේශවාසීන් හට ධර්ම සිසිල ලබා දීමෙන්ද සිදු කළ මහඟු උපකාරය වසර බොහෝ ගණනක්වත් අන් කෙනෙකුන්ගෙන් ලැබිය නොහැකි තරම්ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2501 වෙසක් මස, විවහාර වර්ෂ 1958 මැයි මස සිදු කළ ත්‍රිපිටක ධර්ම ජයන්ති මහා පින්කම් මාලාව අතිගරු මාහිමියන් වහන්සේගේ පූර්ණ අනුශාසනා ඇතිව සිදු කෙරිණි. අභිනවයෙන්ම තාවකාලිකව ධර්මශාලාවක් කරවා එහි පැන වූ අත්‍යාලංකාර ධර්මාසනයෙහි සියලුම ත්‍රිපිටක ධර්ම පුස්තකයන් වඩා හිඳුවා පුරා සතියක් නානාවිධ පුද පූජා කොට සිත් පුරා වැඳ පුදා නැවත පුස්තකාලය වෙත වැඩමවා අනුපිළිවෙලින් තැන්පත් කොට මහා ධර්ම පූජාවක් කරගතිමි. අතිගරු මාහිමිපාණන් වහන්සේ මැල්ලගල වැඩ සිටින කාලයේ අලියුම 5යි කාලට පමණ ගිලන්පස ගත් ඇසිල්ලෙන් බොහෝ බෝසමිඳුන් අභියසට වඩමවා වතාවත් නිමකොට විහාරය වෙත වැඩමවා පිරිසත් සමග බුද්ධ වන්දනාව කිරීමත් සවස සිසු පිරිසට පොත් කියාදීම නිමකොට බෝසමිඳු වෙත වැඩමවා වතාවත් නිමවා බුද්ධ වන්දනාව අවසන් කොට සිසු පිරිසට සාර ධර්මයකින් අවවාද කිරීමත් නිතිසිරිත විය. කායික දුබලකම දිනෙන් දින බහුල වූ මට මේ ශාසනික වගකීම් බරින් නිදහස ලැබ ගැනීමේ අදහස ගරු මාහිමියන් වහන්සේ දැකීම පිණිස ගිය දිනයක මතක් කළ විට ඔය අදහසම මමත් හිතලා තියෙනවා. දැන් සති දෙකකට පමණ උඩදී අපේ ජිනවංශ පණ්ඩිත ස්ථවීරයන් වහන්සේ සමගද ඔය ගැනම මා සාකච්ඡා කළා. ළඟදීම මාස කීපයක් ඇතුළත ඒ විවේක පහසුව සලසා දීමට මා උත්සාහ ගන්නවා. ඒ භාරකාරත්වයට සුදුස්සෙකු අපි යොමු කර දෙනවා. යනුවෙන් ලැබුණු අවසරය ක්‍රියාවෙන් ද සපුරාලමින් ඒ උපකාරයද මාහිමියන් වහන්සේ අපවත් වීමට ආසන්න කාලයේදී සිදු කර දී වදාළහ. මේ ආදී මහඟු උපකාර සලසා දී වදාළ අතිගරු මාහිමියන් වහන්සේට මා විසින් 52 වසරකට අධික කාලයක් තුළ සිදු කර ගන්නා ලද ප්‍රතිපත්ති කුසල් අත්වේවා, නිවන් සුවත් වේවා, සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මාහිමි දිනපොතෙන් ශාන්ත ලෝකෝත්තර ධර්ම රසය වින්දනය කළහුට ප්‍රථම ධානය නිසා 15 වන චිත්ත සුඛය ඉතා සුළුය. මේ නිසා තේරුම් ගත හැකි වන්නේ ලෝකෝත්තර ධර්ම රසය හඳුනාගත හැකි බවයි. දැනගත් ලෝකෝත්තර ධර්ම සුවය වනාහි අන් හැම සැපයක්ම පරදවන සැටි සැලකිය හැකි වේ. මග්ගාදිපත්තා ධම්මා යනු සලකනු මාර්ග ධර්මයෙන් ලෝකෝත්තර මාර්ග ධර්මයෙන් 15 වීමේදී ප්‍රතිපක්ෂයන් ඈතට තල්ලු කරමින් ප්‍රහීන කරමින් අධිපතිභාවය පවත්වමින් පැවතෙන සැටි පෙනෙයි. 1978 අටවන මස 24 දිනෙන් මාගේ පහසුව සඳහා අනුන්ට අපහසුකම් දීම මට සුදුසු නැත. 1979 හත්වන මස 5 දිනෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු උපසභාපති බදුගල්ලෙන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මාවතගම ගුණානන්ද මහා ස්තවීරයන් වහන්සේ විසිනි. වනයේක නොඑක් විදියේ ගස් කොළන් නැත. වැඩි වශයෙන් නැත්තේ වැඩකර නැති ගුරුවල් දුර්වල ගස් වර්ග සහ කටුකෝවිලිය. ඒ අතරින් සුවඳ සඳුන් ගසක් සොයා ගැනීම අතිශයින් දුෂ්කරය. සෑම වනයේකම සඳුන් ගස් ඇත්තේද නැත. එසේම මිනිසුන් අතරත් ගුණ යහපත් මිනිස්සු අඩු වෙති. මිනිසෙකුගේ වැදගත්කම ගැනෙන්නේ ඔහුගේ ගුණ යහපත්කම අනුවය. ගුණ යහපත් මිනිසෙකු වීමට මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගත යුතුය. එය සැමටම කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා උපතින්ම ලත් නුවණක් තිබිය යුතුය. අතිපූජ්‍ය මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පෙරපින් ඇති උපතින්ම ගැඹුරු නුවණක් ලත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ඉහලින්ම තේරුම් ගත් ගුණ යහපත් කමින් පිරුණු සුවඳ සඳුන් රුකක් වැනි මහෝත්තමයක වූ බව උන්වහන්සේ ඇසුරු කළ කාහට වුවත් වැටහෙනු නිසැකය. යෝගාශ්‍රම සංස්ථාව හා පළමුවන වරට පැවිදි කළ යෝගාවචර පිරිස එවකට තමන් වහන්සේගේ අධිපතිත්වයෙන් තිබුණු තේවගොඩ ශ්‍රී විජයාරාමයට වැඩමවා ඒ පිරිසට අවවාද අනුශාසනා කරමින් පිණ්ඩපාතයෙන් යැපෙමින් අප මාහිමිපාණන් වහන්සේ ඉතා උනන්දුවෙන් කටයුතු කළහ. ඒ ස්ථානයේ යෝගාශ්‍රම සංස්ථාවට සම්බන්ධ කර ගැනීමට බලවත් උවමනාවක් තිබුණත් බාහිර බලපෑම් නිසා ඒ අදහස අසාර්ථක විය. මේ නිසා තමන් වහන්සේගේ පක්ෂ ගෝලයන් දායකයන් ආදිය සියල්ලම අතහැර දමා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමාරම්භක බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය පණ්ඩිත කඩවැද්දූවේ ශ්‍රී ජිනවංසාභිධාන මාහිමිපාණන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයෙන් මනගත වූහ. මුලින්ම වැඩියේ හදපාන් ගොඩ සෙනසුනටය. ඉතාමත් සතුටින් පැවිදි සැපය විඳමින් එහි වැඩ සිටි මාහිමිපාණන් වහන්සේ පසුව ඉඳුරුව නිමලව පුහුල් වැල්ලේ නාතගනේ වැනි සෙනසුන්වලදී දුතාංග පුරමින් දූත ගුණවල ගුණ කියමින් ශිෂ්‍ය පිරිසත් දූත ගුණවල යොදවමින් දුක සැප දෙකෙන්ම කන්පා නොවී කටයුතු කළහ. ගරු මාහිමිපාණන් වහන්සේ ඒ ඒ සේනාසනවල වැඩ සිටියේ වැඩි වශයෙන්ම ඒවායේ ආරම්භක කාලවලදීය. ඒ නිසා ඒවා යේ සැප පහසුකම් අඩුවිය. සුවඳ මල කරා බඹරුන් ලංවෙන ආකාරයට මාහිමිපාණන් වහන්සේ වැඩ සිටි තැනට බුද්ධිමත් අය පැමිණ අවවාද අනුශාසනා ලැබමින් සැනසීමට පත්වූහ. ඇසුරු කරන කවුරුන්වත් සුමගට යොමු කරන කටයුතු කිරීම උන්වහන්සේගේ සිරිත විය. ගරු මාහිමිපාණන් භාවනාව ගැන සිත නැඹුරු කළ මුල් අවදියේ අත්දැකීම් අප සමග කියා ඇත. විශේෂයෙන් මෛත්‍රී භාවනාව හා ආනාපානසති භාවනාව දියුණු කරගෙන සිටි බව හැඟවෙන සිද්ධි රාශියක්ම අප සමග කීහ. තමන් විසින් භාවනා සැපය විඳිමින් ඇසුරු කරන අයටත් එය ලබා දීමට සුදුසු අවවාද නිතරම දුන්හ. සතිපට්ඨාන විදර්ශනා භාවනාව බුරුම රටින් ලංකාවට ගෙන අවදියේ ඒ ගැන සැක උපදවමින් මාහිමිපාණන් වහන්සේ මුලදී එය පිළිගැනීමට අකමැති වූහ. එහෙත් 1958 වර්ෂයේදී ධනවකන්දේ සෙනසුනේදී බුරුම භික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් එම විදර්ශනා භාවනාවේ යෙදුණහ. ඒ අවස්ථාවේදී වටිනා අත්දැකීම් ලබාගත් උන්වහන්සේ යෝගාශ්‍රමයේ වැඩි දෙනෙකු භාවනාවට යොමු කළහ. ඒ කාලේ මේ ලියන මම නිකවැරටියේ රමපකුණ ආරණ්‍යයේ වස්වැස සිටියමි. ගුණානන්ද පසුවසට ධනවකන්දට එන්න ගුණානන්ද පසුවසට දනව් කන්දට එන්න භාවනා කරන්නට යයි මාහිමිපාණන් වහන්සේ මට ලියුමක් එවා තිබිනි. එහෙත් ඒ නියෝගය පිළිගැනීමට බැරි වුණේ දායක පින්වතුන්ගේ අකමැත්ත නිසායි. වස් කාලයේ පසු දනව්කන්දට ඇවිත් භාවනා කිරීමට උන්වහන්සේ මට මඟ පාදා දුන්හ. පැත්තකට වී භාවනා කරන්න යයි නොයෙක් අවස්ථාවලදී අවවාද කළහ. සීලය ගැන ඉතා උනන්දු වූ මාහිමිපාණෝ සිකපදවලට බොහෝ ගරු කළහ. සේකියාවක් වැනි කුඩා ශික්ෂාපදයක් වුවත් විශාල ලෙස සැලකූහ. ශික්ෂාකාමීත්වයෙන් ගුණධර්ම පුරණ භික්ෂූන් වහන්සේලා බොහොම හිතවත්කමින් ඇසුරු කරන උතුම් ගුණයක් උන්වහන්සේ තුළ පිහිටා තිබුණි. ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රමය ආරම්භ කළේ 1956 වර්ෂයේදීය. මුලින්ම සෙනසුනට ගරු මාහිමිපාණන් වහන්සේ සමග තවත් අපි දෙනමක් වැඩියෙමු. තනිවම වත්පිළිවෙත් කිරීමට සිදු වූ නිසා දිනක් මෙම සිවුරු පහසුක ආකාරයට පොරවාගෙන ඇමදීමි. මේ බව දුටු මාහිමිපාණන් වහන්සේ එදා හැන්දෑවේ බුද්ධ වන්දනාව අවසානයේදී පෑ භාගයක් තරම් මට තදින් දොස් පවරමින් අවවාද කළහ. මේ අවවාදය අදත් මගේ හිතේ කාවැදී ඇත. ගුණගරුක නිසාම විවේකීව ගුණදාම් පිරීමට ඉටාගත් මාහිමිපාණන් වහන්සේ මීත්‍රිගල නිස්සරණ වනේ ඒ සඳහා තෝරාගෙන තමන් වහන්සේ ගුණධර්ම පුරණ අතර පෙර අපර දෙදිග භෝගී භික්‍ෂූ පිරිසක් බිහි කළහ. ගුණගරුක නිසාම විවේකීව ගුණදම් පිරීමට ඉටාගත් මාහිමිපාණන් වහන්සේ මීත්‍රිගල නිස්සරණ වනය ඒ සඳහා තෝරාගෙන තමන් වහන්සේ ගුණධර්ම පුරණ අතර පෙරාපර දෙදිග යෝගී භික්‍ෂූ පිරිසක් බිහි කළහ. උන්වහන්සේ සුවඳ සඳුන් රුකක් වැනිය. සුවඳ සඳුන් උරා ගන්නට වැඩි වැඩියෙන් සුවඳ විහිදුවන්නාක් මෙන් උන්වහන්සේගේ ගුණ කියන්නට තව තවත් වැඩි වෙයි. කුලයා කෙරෙහි ඝණයා කෙරෙහි නොබැදී තම යුතුකම් ඉටු කරමින් මහා සසුන් සේවයක් කළ අතිපූජ මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේට පතන බෝධියකින් නිවන් සැප අත්වේවායි පතමින් නමස්කාර කරමි. මාහිමි දිනපොතෙන් 1960 ජනවාරි 25 දිනෙන් සමාජයක් තුළ පරිවර්තනය පහළ වීම ස්වභාවිකයි. එය ඊට අයත් සාධාරණත්වය අනුවයි. උගත් උදවිය එය හොඳ අතට හරවා ගත යුතුය. එක් තැනක ඇති ජලස්කන්ධය උඩින් හෝ යටින් හෝ පැතිර යාම එහි ස්වභාවයයි. එහි ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම නැනවතාට අයිති. 1960 ජනවාරි 25 දිනෙන් පෙරවිසු ශාසනික සංඝ පිරිස ධර්මය ගැනත් එය දියුණු වනු දැකීම ගැනත් කොතරම් උනන්දුවකින් වැඩ කළාහුද යනු සංයුත්ත නිකායේ කන්දක වර්ගයේ තේර වර්ගයේ බැලීමේදී තේරුම් ගත හැකිය. ධර්මයක් දෙසන විටත් ඒ අසන විටත් කොතරම් අවධානයක් එයට යොදවාහුද යනු කේමක හිමියන්ගේ දේශන අවසානයේදී උන්වහන්සේත් සමග සැටනමක් රහත් මගපැල ලැබීමෙන් තේරුම් ගත හැකිය. ලෝතුරු මගපැල අපේක්ෂා කරන්නා දේශනා කිරීමේදීද ඇසීමේදීද නියම අදහසින් කමටහනක් මෙනෙහි කරන ආකාරයෙන් අනුන් ගැන හෝ අන්දේ ගැන හෝ සිත නොයදන්නට සිතර ගත යුතුය. එයින් ධර්මාවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් සිදු නොවුවත් සුත සම්පත්තිය හෝ දියුණු වේ. 1978 ආවැනි මාස 18 දිනෙන් උතුමන්ගේ සැටි. ඔහු වෛරය නොහඳුනති, ගුණ දකිති, නොගුණ නොදකි, විරෝධය හසු නොකරති. 1962 7 මාස 3 දිනෙන් අවශ්‍යයෙන් කලයුත්ත තෝරා බේරාගෙන එහි යෙදීමට නොහැකි පුද්ගලයා විචාර මූලයයි කියනු ලැබේ. තමන්ගේ හිතවතුන් හට පමණට වඩා සැලකීම නිසාද බොහෝ දිනාට මේ පාඩුව සිදු වෙයි. 1963 ජනවාරි 3 දිනෙන් යෝගාවචරයන් විවේක සෙනසුන් සොයා යන්නේ පළාත්වාසී ගිහියන්ගේ මගුල් අවමගුල් ආදියට සම්බන්ධ පින්කම් කර දීමෙන් ඔවුන්ගේ කුදු මහත් වැඩට යටවී වාසය කිරීමට නොවේ. අභ්‍යන්තර ගුණදහම් සමූහයක් නොකඩකොට රැකබලා ගැනීම සඳහාය. 1960 අප්‍රේල් 10 දිනෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ප්‍රධාන ලේකකාධිකාරී අම්බලංගොඩ විහාරගොඩ විවේක සේනාසනාධිපති පූජ්‍ය මහකුඹුක්වැව උත්තර වංශ මහා ස්ථවීරයන් වහන්සේ විසිනි. හේතුවක් ඇති තැන ඵලයක් ඇත, ඵලයක් ඇති තැන හේතුවක් ද ඇත. මීත්‍රිගල නිස්සරණ තපෝවනාධිපතිව වැඩවිසූ අතිකරු මහෝපාද්‍ය පණ්ඩිත මාතර ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේ සසර පූරිත පාරමී බලයෙන් අනූනව පිරිහීගෙන යන සම්බුද්ධ ශාසනය නගා සිටුවීමට දේව ආරාධනාවෙන් ජනිත වූයේ මම සිතමි. වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පරිවෙනාධිපතිව ත්‍රිපිටක වාගේශ්වර රස්නක වැවේ ශ්‍රී සද්ධර්ම වංශ අනුනායක මාහිමිපාණන් වහන්සේ වර්ෂ 1951 දී මා සමග ඉතා වටිනා ගුණකථනයක් කළහ. එහි සාරය මෙසේය. මහණකම නැති තරමට භික්ෂූන් වහන්සේලා පිරිහී ඇති යුගයක මාතර පණ්ඩිත ඥානාරාම මහා ස්ථවීරයන් සහ කඩවැද්දුවේ පණ්ඩිත ජිනවංශ මහා ස්ථවීරයන් ඉතා දුර්ලභ ගණයේ ගුණගරුක දෙනමකි. පිරිහීගෙන යන ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීම් සඳහා ගුණවත් සංඝ පිරිසක් හැදීමට වැඩපටන් ගන්නට යනවා. මමත් ඒ සඳහා උපකාර වීමට සිතා සිටිනවා. උන්වහන්සේ මගේ පැවිදිවීමටද ඒ අතර යොමු කළහ. ඒ අනුව වර්ෂ 1951 පොසොන් පෝදා ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව ආරම්භ කරමින් සිදු කරනු ප්‍රථම පැවිදි උත්සවයේදී පැවිදි වී අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ ඇසුරෙහි විසුවෙමි. මට එදා හිතුනේ රහතන් වහන්සේ නමක් ඇසුරට පත් වූයේ එසේය. උන්වහන්සේ තම ශිෂ්‍ය දරු පිරිසට අම්මා කෙනෙකුන් මෙන් කරුණාවෙන් අවවාද දුන්හ. ශිෂ්‍යයනට කිසි කලක තර්ජන ගර්ජන හිරිහැර පහර දීම ආදිය නොකළහ. මේ ආශ්චර්යවත් කරුණකි. ආරණ්‍ය වාසය අගය කරමින් දුතාංග භාවනා ආදියෙහි තමන් වහන්සේද යෙදී අන් අයටද ආදර්ශ දෙමින් අන් අයටද ගුණයට යොමු කළහ. ශිෂ්‍යයන් සමදෙන දුතාංගධාරයින් භාවනායෝගින් බවට පත් කළහ. ධර්ම විනය පිළිබඳ ගැඹුරු අවබෝධයක්ද එය මනාසේ ශිෂ්‍යයනට වටහා දීමෙහි පුදුම ශක්තියක්ද උන්වහන්සේ වෙත තිබුණි. එසේම ස්ථාන ගෝල බාල දායකයන් කෙරෙහි ඇල්මක් බැඳීමක් උන්වහන්සේ තුළ තිබූ බවක් නොදුටුවෙමි. මේ කාරණයේද ආශ්චර්යවත්ය. සිවුරු කැපීම, පාත්‍ර තවික කැපීම, ගොටු අතු කැපීම, මැසීම, කොහු ඉදල් බැඳීම, මූදුපත් ගෙතීම ආදී කුදු මහත් ශාසනික කටයුතු පිළිබඳව අතිගරු මාහිමිපාණන් වහන්සේ තුළ තිබුණේ අන් බොහෝ අයට නැති සහජ දක්ෂතාවකි. මේවා කිසිවක් නොදැන මහණ වූ අප ඒවා ඉගෙන ගත්තේ මාහිමිපාණන් වහන්සේගෙන්ය. ලක්ෂයකින් කෙනෙකු තුළ නැති විශේෂ ගුණයක් උන්වහන්සේ තුළ විය. සිසු දරුවන්ගේ අඩුපාඩු දැක අවවාද දී ඔවුන්ගේ වරදට දඬුවම් කරගත්තේ තමන් වහන්සේටය. එවැනි දඬුවම් ලෙස බොහෝ විට දානය නොගෙන ගිලම්පස් නොගෙන සිටියහ. අපට මේ දැනුනේ ටිකක් කල් ගත වූ පසුය. ඉන්පසු අපි සැම ඒ ගැන බොහෝ දුක් වී කල්පනාකාරීව කටයුතු කළෙමු. වරක් එක් ශිෂ්‍ය නමකගේ වතාවත් දැක උන්වහන්සේ උදේ දානය නොගෙන සිටියහ. වතාවත් කළ එම භික්ෂුව මාළඟට පැමිණ එම කාරණය මෙසේ පැවසීය. මාහිමිපාණන් වහන්සේ අද උදේ දානය නොගත්තේ මා නිසායි. මේ ආයුෂ්මතුන් ඒ වත බාරගෙන දානය ගෙන යන්න. මම වෙන එකක් කරන්නම්. මම ඊට එකඟ වී අතිගරු මාහිමිපාණන් වහන්සේ වෙත ගොස් වැඳ වත බාරගෙන කළෙමි. ඊට පසු උන්වහන්සේ පනවාගත් දඬුවම අතහැර දැමුවහ. සඳු නිසා අඹර බබලයි, අඹර නිසා සඳු බබලයි යනුවෙන් කියමනක් ඇත. එසේම අතිපූජ්‍ය මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේ නිසා සසුන බැබළුනේය. සසුනෙන් මාහිමිපාණෝ බැබළුණාහුය. සඳුගේ වියෝගයෙන් අහස අඳුරු වුවත් මාහිමිපාණන් වහන්සේ එසේ වියෝ නොවී මගෙන් පසුද සසුන බැබලේවා යන කරුණාසිතින් සසුන් අඳුර මැකීමට ගුණවත් සංඝ පිරිසක්ද හදා අපවත් වූසේක. නිසරණ තපෝවන රාමාධිපතිව වැඩ සිටි මහෝපාද්‍ය අතිපූජ්‍ය මාතර පණ්ඩිත මාහිමිපාණන් වහන්සේට පතන බෝධියකින් නිවන් සුවාත් වේවා. ඒ උත්තම සත්පුරුෂ ආශ්‍රය මතු සසරදීත් ලැබ නිවන් මඟ යාගන්නට අපට වාසනාව ලැබේවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මාහිමි දිනපොතෙන් ධර්මයේ අගේ තේරුම් ගත හැක්කේ එහි යෙදීමෙන් ලැබූ ප්‍රතිඵල අනුවය. අනුන්ගේ කතාවට සිත යෙදීමෙන් පහළවන්නේ ධර්මයේ පිළිබඳ පිටත දැනීම පමණකි. මේ නිසා ධර්මචාරී වීමට උත්සාහ ගත යුතුය. 1968 මාර්තු 2 වන දිනේ කෙලෙස් පෙරළි වලට සිත ඉඩ නොතබනු. 1. විතර්ක වේගය බලවති. එය මැඩ ගැනීමට සතිය අවශ්‍යකය. 2. ආත්ම වංචනය හොඳින් සලකා ගත යුතු කරුණකි. 3. ගුණයකගේ වේශයෙන් පැන නගින අගුණ රාශිය ඔබ තේරුම් ගත යුතුය. 4. තමාටපත් වේදනාවක් තමාගේ හිතවතාට කීමෙන් එහි බර අඩු වෙයි. ධීරයෝ මේ නොකරති. 1960 ජනවාරි 28 දිනේ අමාරුව ඇඟේ පතේ දැනෙද්දී නොකියාම උත්සාහයෙන් කතා කළෙමි. මේ සදුත්සාහය නිවන් සඳහාය. සම්බුදු සසුන දියුණුව සඳහාය. එක පුද්ගලයෙකුට හෝ ධර්මයේ නිසි අවබෝධයක් වුවහොත් මැනවි යන අදහස නිතරම මාසිත තුල බලපවත්නේය. 1978 ජනවාරි 6 වෙනි දිනේ මාගේ දුබලකම් හැඳිනගෙන එයින් වහා නැගී සිටීමට මම උනන්දු වෙමි. 1963 මාර්තු 3 වන දිනෙන් සාරවත් අදහසක් අනුන් හට ඉදිරිපත් කරන විට ඒ යන්තමින් ඉදිරිපත් කිරීම එහි ඇති අගේ අඩුවීමට හේතු වෙයි. සමාජයේ වැඩි දෙනාගේ ස්වභාවය හරය සෙවීමට කලින් ඔපය බැලීමයි. ඔපය නැත්නම් එබඳු දෙයකට පසකට තල්ලු කරයි. 1978 අප්‍රේල් 8 වන දිනේ සිතේ පටන් ගැනෙන දුබලකම් මගහරවා ගැනීමට නම් සීය හොඳින් යෙදවිය යුතුය. සංසාර ප්‍රවෘත්ති පිළිබඳ සංවේගය ඇත්ත වශයෙන්ම පවත්වා ගත යුතුය. කොතරම් බැරිකම් තිබුණත් ඒවා නිසා වරදකට යටවිය යුතු නොවේ. සුළු වරදකින් වුවද සිතට ලැබෙන කෙලෙසුන්ට ඉඩ සලසා දීමකි. අනමත්තේසු වජ්ජේසු බය දස්සාවි යැයි වදාලේ මේ නිසාය. 1968 ජනවාරි 10 දිනෙන් අර්පණාව ගැන සලකනු. නැවත නැවත දේශිත ස්ථාන බලනු. මහත්ගත සිතක් හෝ ලෝකෝත්තර සිතක් පහළ කර ගැනීමේදී ලැබෙන්නේ ආර්පණාසිතය. එය ලේසි නැත. ක්‍රමානුකූලව පුරුදු කරන ජාති ප්‍රඥාවක් ඇත්තාට දුෂ්කර නැත. ලැබිය හැකිමය. 1978 අටවන මස 3 වන දිනේ මෘදු වචන කතා කිරීමේ පුරුද්ද මිනිසෙකුට අවශ්‍යක කාරණයකි. භික්ෂුන් වහන්සේ නමකට විශේෂයෙන් තිබිය යුතු ගුණයකි. තමහට හිතපක්ෂ තරමින් මුළු ලෝකයටම සම්භාව්‍යත්වයක් පුද්ගලයෙකු තුළ ලැබේ යයි සැලකීම උසස් පුද්ගලනට තිබේ. දෙව්ලොව ගිය රජකු පස්සේ බල්ලෙක්ද ගියේලු. 1962 අප්‍රේල් 9 වන දිනේ